بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් أرأيت الذي يكذب بالدين فذلك الذي يدعو اليتيم ولا يحض على طعام المسكين فويل للمصلين الذين هم عن صلاتهم ساهون الذين هم يراءون ويمنعون الماعون විනිශ්චය දිනය අසත්‍යයයි තර්ක කරන්නා නුඹ දුටුවේහිද? තවද අනාතයින් ක්‍රූර ලෙස පළවා හරින්නේ ඔහුමය. තවද ඔහු දුප්පතුන්ට ආහාර සැපයීම පිණිස අන් අය දිරි නොගන්වන්නේය. සලාතේ ඉටු කරන්නන්ට විනාශයම වේවා. සලාතේ පිළිබඳව නොසැලකිලිමත්ව සිටින්නෝ ඔහුමය. සලාතේ ඇතුළු යහපත් ක්‍රියාවන්වල යෙදෙන විට මෝනිච්ඡාවට ඉටු කරන්නෝද ඔහුමය. ඔහු අල්ප වස්තුන් පවා අන් අයට දීමෙන් වැළකෙති.